තමුන්නාසේ මොනාද කුෂිකර්මාන්තෙට තමුන්නාසේට කරන්න පුළුවන් උනේ? තමුන්නාසේට අඩුගානේ බල්නාසක හතර තහනම් කරගන්න බැරි වුණානේ මේ කයිවාරු ගැහුවට. කුෂිකර්මාන්තේ කෑවා, විනාශ කෙරුවා. කෝටි 1700ක පොහොර වංචාවක් කෙරුවා. මොනාද කරේ? බාල පොහොර රටට ගෙනල්ලා වකුගඩු රෝගේ වැපුරෙව්වා. ඒ වගේම විෂාධික කෘෂි රසායන ද්‍රව්‍ය ගෙනාවා. රටට මොනාද කරේ? මෙව්වා කිව්වහම ආණ්ඩුවේ අයට බොක්ක රත් වෙනවා. පහුගිය කාලේ කරගන්න බැරි වෙච්ච ඒවා කරනකොට දැන් මේගොල්ලන්ට නලියනවා.